නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දංසේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දංසේ අම්මා දිට්ඨින් පහන් බින්කරේ ද්වයං වදාමි අන්තිබින්කරේ සම්මා දිට්ඨේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පන්තා අන්තිබින්කරේ සම්මා දිට්ඨේ අරියා අනාත්තවා ලෝකුත්තරා මංගංගාති. ප්‍රීම්රෝස් වජිරාරාම වාසී මහා සංඝරෝහණ අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද ඇසළ පුණු පොහෝදා ප්‍රීම්රෝස් වජිරාරාමයේ රැස්වෙන්නේ පින්නතුන් අද දවසේ අවසානයේ කෙරෙන ධර්ම දේශනාවට හුඟක් දීමටයි බලාපොරොත්තු වන්නේ. අපි මුලදී ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාවටම සම්බන්ධව යන සූත්‍ර පාඨයක් තමයි නැවතත් අපි සඳහන් කළේ. දැන් සඳහන් කළ සූත්‍ර පාඨය ඇතුළත් වන්නේ මජ්ක්‍ධිම නිකායේ මහා චක්කාරීතර සූත්‍රයද. කිනුතුනි, අපි මුලින් කරුණු සාකච්ඡා කළේ බුදුදහමේ සඳහන් වෙන මේ අන්තස්වේ බැහැර කරලා මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද කියන කරුණ ගැනයි අප සාකච්ඡා කරමින් සිටියේ. මේ පිනතුන් බොහෝ විට අහලා තියෙන්නේ ධම්මචක්ක සූත්‍රය. ඒ ධම්මචක්ක සූත්‍රයේ සඳහන් වෙනවා බුදුහාමුදුරුවෝ පළමුවෙන්ම ලෝකයට ධර්ම දේශනා කිරීමේදී සඳහන් කරන්නේ ද්වේමේ වික්ඛවේ අංකා පබ්බජිතේන නසේවි සම්බා කියලා. මහණෙනි, මේ අංක දෙක දුරු කරන්නේ කියලා. මොකක්ද මේ අංක දෙක කියලා දේශනා කරනවා. ආමේසු කාමසු කල්ලිකානු යෝගෝ කීනෝ ගම්මෝ ඕතු ජනිකෝ අනරියෝ අනස සංහිතෝ. ඒවාගේ මත්තකින මතානු යෝගෝ දුක්කෝ අනරියෝ අනස්ත සංහිතෝ. දැන් මේ වචන දෙක කියලා ඒ වචන දෙකට ඊළඟට පරයාය වශයෙන් විශේෂ හැටියව කරුණ දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ කාමසු කල්ලිකානු යෝගිය සඳහන් කළ ප්‍රකාශ කරනවා ඒනෝ ගම්මෝ කෝතුජනිකෝ ආදී වශයෙන්. කාමසුකල්ලිකාණ යෝගයේ විස්තර කළේ කාමසුකල්ලිකාණ යෝගයේ පිළිපදි නැත්තන්ගේ ලක්ෂණය තමයි ඔවුන් ගැටි මිත්‍යා දෘෂ්ටි ඉඳගෙන සතර කර්මයාගේ ප්‍රධාන ඉගැන්වීම් සියල්ලක්ම බැහැර කරලා මරණින් මතු ජීවිතයක් බැහැර කරලා මේ ලෝකේ ඉන්නකම් ඕන දෙයක් කරන්න පුළුවන් කියන හැඟීමෙන් කටයුතු කරනවා. මරණයෙන් පස්සේ සියල්ලක් නවත්තන් යනවා කියන හැඟීමේ. ඒ කියන්නේ උච්ඡේද දෘෂ්ටියේ ඉන්න අය. උච්ඡේද කියන්නේ මරණයෙන් පස්සේ සියල්ලක් නවත්තන් යනවා කියන ආකල්පයෙන් තමයි ඔවුන්ගේ කටයුතු කළේ. ඒතකොට බුදුහාමුදුරේ ඒකට දේශනා කළේ හීනෝ ගම්මෝ කෝතු ජනිකෝ අනරියෝ අනස සංහිතෝ ආදී වශයෙන්. හීන වූ ග්‍රාම්‍ය වූ කෝතු ජනිකෝ මාර්ගය කියලා දේශනා කළේ. එතකොට අස්සන්නාසාදී ඉන්ද්‍රිය පිනවමින් සමාජගත සංස්කෘතිය තිස්සාචාරයක් අමතක කරලා බොහොම තමන් කැමති විදිහට දැඩි ආත්මార్థකාමීව කටයුතු කරමින් ඇතැම් විට අනිත් අයට බාධා වෙන විදිහට, අනිත් අයගේ නිදහසට බාධා වෙන විදිහට කටයුතු කරමින් ක්‍රියා කරන අය. එවැනි පිළිවෙතක් බුදුදහමේ සඳහන් කරන්නේ හේන හෝ ග්‍රාම්‍ය හෝ පිළිවෙතක් හැටියටයි. නමුත් වෙනතුනේ දෙවැනි පියවරේදී අත්තකින මතවාද යෝගය නැත්තම් සතර විමුක්තියක් අපේක්ෂාවෙන් ශරීරයේ දුක් වීමේ පිළිවෙතකෝ මේ කාර්ය තිබුණ ඉන්දියාවේ. එහිදී ලක්ෂණය තමයි සමහර හිතාගෙන හිටියා මේ අපි දුක් විඳින්නේ අපි අතීතයේ කරපු කර්මවල විපාක. ඒ නිසා ඒ කර්මවලින් සපුරා නිදහස් වෙන නම් ශරීරයට දැඩි දුක් දෙන්න ඕන කියලා. ඒ නිසා ශරීරයට උත්කෘෂ්ඨ ආකාරයෙන් දුක් වීම තුළින් සතර විමුක්තියක් ලැබෙන්නේ කියලා සමහර අපේක්ෂා කළා. ඒ වගේම ඔවුන් අන්තර විශ්වාස කරා, කර්මයේ කර්මඵලයේ විශ්වාස කළා, විමුක්තිය ගැන විශ්වාස කළා, මෝක්ෂයක් ලැබීම අපේක්ෂා කළා. ඉන්ද්‍රියාවේ තිබෙච්ච දැඩි දෘෂ්ටියක් මේක. අන්න ඒ දෘෂ්ටිය පින්නතුනේ දෘෂ්ටියක් වුණාට ඒක අර කාමසුඛල්ලි කාමී යෝගයේ තරම්ම අනර්ථකාරී නෑ. ඒ නිසා බුදුහාරයේකට හීන වූ ග්‍රාම්‍ය වූ පොදු ජනක කියන වචන යොදලා නෑ. ඔව් ඒකට කියන්නේ අනරියෝ අනත් සංගීතෝ ආදී වන්ති දුක්ඛෝ අනරියෝ අනත් සංගීතෝ කියන වචනයි එතෙන්දී භාවිත කරලා තියෙනවා. බලන්න මෙතන මේ බුදුහාඳුර වචන භාවිත කරද්දී කොච්චරනම් සැලකිලිමත් වෙලා තියෙනද. හොඳට කල්පනායෙන් තමයි වචන භාවිත කරලා තියෙන්නේ. ඇතැම් වෙලෙක කෙනෙකුට ඉතිරිද වෙනත් පුළුවන්. නමුත් මේ කියන වචන ඉතාම නිවැරදි විදිහට අවස්ථාවචිතව භාවිත කරන්න බුදුහාඳුර උත්සාහිනු තියෙනවා. එතකොට මේ අත්කීලම සාහනියෝගේ අනුගමනය කරපු අය දැඩිවම හරියට දුක් දීපු අය ওই පස්සක මහනුවයිති වෙන්නේ ඒ කණ්ඩායමට. ඔවුන්ගේ දැඩි දෘෂ්ටියක් මේක. ඔවුන්ගේ මතයක් වුණා ශරීරයේ මධ්‍ය ප්‍රමාණයෙන් සැපදීනවා සිමුක්තියක් ලබන්න බෑ කියලා. දැන් මේ පිනතුන් දන්නා එදා කොණ්ඩඤ්ඤ කියන ඒ බ්‍රාහ්මණයා බුදුහාඳුරන නම් සබන අවස්ථාවේදී සිද්ධාර්ථ කුමාරයාට සද්දිනකදී නම් සබන අවස්ථාවේදී අනිත් බ්‍රාහ්මණ රැස්වෙච්ච සියලුම බ්‍රාහ්මණයන්ට වඩා නුවණින් වැඩි හැබැයි වයසින් අඩුම මේ කොණ්ඩඤ්ඤ තාපස කුමාරයා ප්‍රකාශ කළා කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයෙහි නින්න ගමන් අනිත් අය ප්‍රකාශ කළා ගිහිගේ හිටියොතින් සක්විති රජ වෙනවා මහනුවරදී පැවිදිනොතින් බුදු වෙනවායි කියලා අනිත් අය ඇඟිලි දෙකක් ඔසවලා අරම ප්‍රකාශ කරද්දී මේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණය විතරක් තනි ඇඟිල්ලක් උස්සලා ඒ අනිවාර්යෙන්ම මේ පුද්ගලයා බුද්ධත්වයට පත් වෙනවායි කියලා බුදුරජාණන් අර වගේ ප්‍රකාශය කරු මේ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා. එදා බුදුරජාණන් වහන්සේ අර දුස්තරක්‍රියාව අත්හැරලා යනකොට ඔහු තීරණය කළා සිද්ධාර්ථ සාවස්තුමාට නම් නැවත බුදු වෙන්න බෑ කියලා. විමුක්තියක් ලබන්න බෑ කියලා. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුර අර දුස්තරක්‍රියාවෙන් මිදලා ශරීරයට මධ්‍යම ප්‍රමාණයක් සුවයක් දීලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා සම්බුද්ධත්වයට පත් වෙලා නැවත මේ පස්සක මානවන්ට අද වෙන දවසේදී බණ කියන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට තුන් පාරක් කියන සිද්ධ වුණා මම බුද්ධත්වයට පත් වුණායි කියලා. එදා තනි ඇඟිල්ලක් ඔසවලා අනිවාර්යයෙන්ම සම්බුද්ධත්වයට පත් වෙනවායි කියලා ප්‍රකාශ කරපු කොණ්ඩඤ්ඤ තාපසතුමා අද පිළිගත්තේ නැහැ බුදු නැහැ කියලා. ඇයි ඒ? ඔහු එදා ප්‍රකාශ කරේ ඔහුගේ දැනීමෙන්. නමුත් අද ඔහු මේ ප්‍රකාශ කරන්නේ ඔහුගේ දෘෂ්ටියෙන්. ඒ නිසා දැනුමට දෘෂ්ටිය යට වුණා. දෘෂ්ටිය ප්‍රබලයි ඒ තරම්ම. ඒ නිසා පළවෙනි වතාවට ඒත් පිළිගත්තේ නැහැ. දෙවෙනි වතාවට මම සම්මා සම්බුද්ධය කියලා ඒත් පිළිගත්තේ නැහැ. තුන්වෙනි වතාවට කිව්ව ඒත් පිළිගත්තේ නැහැ. ඊට පස්සේ බුදුහාර වහනවා කොණ්ඩඤ්ඤ. මම මේක කලින් ඔයගලට කවදා හරි දවසක ප්‍රකාශ කළ තියෙනවා මම බුදු නැහැ කියලා. අන්න එහෙම කිව්වම තමයි මම හිතන පටන් ගත්තේ. එතකොට තමයි සූදානම් වුණේ බණහන්. පින්නතුනේ අපි අහලා තියෙනවා ධර්ම ශ්‍රවණය කළ දහමින් ප්‍රයෝජන ගන්න නම් ශ්‍රද්ධාව තියෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ දකින්න ඕන නෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිගන්න ඕන. සම්මා සම්බුද්ධත්වය අදහන කෙනෙකුටයි පින්නතුනේ සක්කායයේ කෙදුරවන්නේ. දැන් මේ පින්නතුන් අහලා සමහර අය බුදුහාමුදුරු හොයාගෙන ඉති කුක්කුසාති වැනි අය බුදුහාමුදුරන්ගෙන් බණ ඇහුවා. අහනකොට මේ බුදුහාමුදුරුවෝ කියලා දැනගෙන හිටියේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය අදහගෙනයි මේ බණහන් ආයෝපයගෙන ආවේ. ඒ නිසා පුද්ගලයා මුලින් දැකීමම මේ හඳුනා ගැනීම වැඩි වැදගත් වන්නේ ඒ පහළ වෙච්ච උත්සමයන් වහන්සේ සම්මා සම්බුද්ධය කියන එක විශ්වාස කරන්න ඕන. අන්නේ විශ්වාස කරන පදනමට ආවට පස්සේ තමයි ධර්ම දේශනා කළේ. ඒ වගේම මේ පදනමට එනසම්ම ඕන්ට මාර්ගඵල ලබන්න බැරි වුණා. එනිසා මෙන්න මේ ශ්‍රද්ධාව කියන එක ශ්‍රද්ධාව මූල පිටියක් ඇටියට ශ්‍රද්ධා වේදන්තිල සඳහන් කරනවා ශ්‍රද්ධාව අවශ්‍ය වෙන ධර්ම මාර්ගයක්. මෙන්න මේ ප්‍රකාශය කරලා එතකොට බුදුහාරෝ ඊළඟට දේශනා කරන මේ අර්ථ දෙක බැහැර කරන්න කියලා ඊළඟට බුදුහාරෝ මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරනවා. මොකද මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ? ඔව් අප බොහෝ විට හිතන් ඉන්නේ පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරයි මධ්‍යම ප්‍රතිපදාව කියලා. දැන් අන්ත දෙක බැහැර කරන බුදුහාමුදුරු විවිධ වචන වලින් ඊළඟ මධ්‍යම ප්‍රතිපදාව එක තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දේශනා කරනවා. ඒ වගේම වෙනත් තැන්වල මේ අන්ත දෙක බැහැර කරලා විඥානය ආදී කරුණු දේශනා කරනවා. සමහර තැන්වල සතර සතිපට්ඨානය කියලා දේශනා කළා තියෙනවා. සමර්ථයන් වලදී ඉන්ද්‍රිය ධර්ම පහ පංච ඉන්ද්‍රිය කියලා තියෙනවා. පංච බලම් කියලා තියෙනවා. සත්ත බොජ්ජංග කියලා තියෙනවා. විවිධ නම් වලින් මේ මධ්‍යම ප්‍රතිපදාව ඉරමණ හදනවා තියෙනවා. ඒ නිසා අන්ත දෙක ගැන විවිධ වචන වලින් කියලා තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව වෙන විවිධ වචන වලින් කියලා තියෙනවා. දැන් ධම්මචක්ක සූත්‍රයේදී දේශනා කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව අරහත්ක මාර්ගය කියලා. කාලම් සූත්‍රයේදී දේශනා කරනවා ඒකායනෝ තීක්ඛෝ යම් මඟෝල් පත්තාන නිසුද්ධියා සෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමන ස්ථානං අත්ංගමාය ඥායස් අධිගමාය නිබ්බහනස සච්චිතිරිය ආදී වශයෙන් මේක තමයි එකම මාර්ගය පිරිසුදු භාවයට විමුක්තියට නිවනට දුක් දෝමන වලින් දුර වෙන්නට එකම මාර්ගය මොකද කියන්නේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් මෙතන ආතන සතර සතිපට්ඨාන දේශනා කරනවා මෙතන අරහත් මාර්ගය දේශනා කරනවා අතේදී අර අසජිහාන්දුරගේ ධම්මා කියන ගාථාව දේශනා කරනවා මොකද්ද මේකේ නිස්සමයේ කියලා. නමුත් වෙනතින මතක තියාගන්න මේ විවිධ නම් වලින් කිව්වට එකම කාරණේ මේ කියන්නේ. සත්‍යස් බෝධිපාලිතික ධර්ම පිළිබඳව මේ වෙනතන හරැති. සත්‍යස් බෝධිපාලිතික ධර්ම කියලා කියන්නේ සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම පහ, පංචේන්ද්‍රිය, පංච බල, සත්පොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කරුණාටක් අරුණ 38ක් අපි ඉගෙනගෙන තියෙනවා. කොහොමද කියන්නේ බෝධිපාරිත්‍ය ධර්ම කියලා. සින්නතේ බෝධිපාරිත්‍ය ධර්ම කියලා කියන්නේ නිවන සඳහා හේතු වෙන ඒ සඳහා මාවත විවර කරන ධර්ම කාරණා කියන එක. ඒතකොට මෙන්න මේ කරුණ වල එකිනෙකට අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට සති සම්බොජ්ජංගයේ මෙහි වඩනකොට එක පැත්තකින් සති බලය වැඩෙනවා. අනිත් පැත්තෙන් සති ඉන්ද්‍රිය වැඩෙනවා. අනිත් පැත්තෙන් සම්මා සතිය වැඩෙනවා. අනිත් පැත්තෙන් සතර සතිපට්ඨානයම වැඩෙනවා. එක පැත්තකින් සම්මා දිට්ඨිය කියලා කියනවා. අනිත් පැත්තෙන් බොජ්ජංගවලදී ධම්මවිචය සම්බොජ්ජංගය කියලා කියනවා. එක පැත්තකින් සම්මා සමාධිය කියලා කියනවා. බල ධර්මවලදී සමාධි බල කියලා කියනවා. ඉන්ද්‍රිය ධර්මවලදී සමාධි බල කියලා කියනවා. බොජ්ජංගවලදී සමාධි සම්බොජ්ජංගය කියලා කියනවා. මේ වගේ පින්නතුනේ එක එක ස්ථානවල විවිධ නම් වලින් මේ වර්ථ ගන්නට තියෙනවා. ඒ නිසා මේ සතර සතිපට්ඨානය කිව්වත් ඒ වගේම චතුරාර්ය සත්‍ය කිව්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වත් සත්‍ය බොජ්ජංග කිව්වත් ඉන්ද්‍රිය ධර්ම කිව්වත් බල ධර්ම කිව්වත් මේ හැම දෙයකම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. මේ හැම දෙයක්ම සම්බන්ධ වෙනවා ත්‍රිවිධ ශික්ෂාවට. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව මත ওই හැම කාරණයක්ම ගොනු කරන්න පුළුවන්. ඒ නිසා අන්‍යෝන්‍ය සම්බන්ධ කාර්යයක් මේ තුළ තියෙනවා. හොඳයි ඊළඟට අනිත් කාරණේ තමයි අපි මේ සූත්‍රයෙන් මුලින් අච්චානගත සූත්‍රය අපි විස්තර කළේ. මෙහි මේ ධර්ම දේශනාවේ අනුපිළිවෙල ගැන මට එතරම් අවබෝධයක් තිබුණේ නැහැ. මම හිතන් හිටියේ කලින් ධර්ම දේශනාව විස්තර කළ පස්සේ ධර්ම සාකච්ඡාව තියෙන කියලා. අම ස්වාමීන් වහන්සේ සඳහන් කළ මුලින් ධර්ම සාකච්ඡාව තියෙන්නේ පස්සේ තමයි බණ කියන්නේ කියලා. එහෙම ක්‍රමයක් කියලා තියෙන ඉතින් කොහොම වෙතත් සාමාන්‍ය දැන් මේ වෙනතොන්ට මයිතනිය අපි සඳහන් කරපු කරුණු වලින් උනත් ගැටලු තියෙනවා නම් අහන්නටත් මෙයන්ට අවස්ථාව තියෙනවා. අපි විශේෂන මේ සඳහන් කළේ මේ ද්වය නිස්ත්‍රිත වූ ලෝකයේහි ඒ අන්තත්වයෙන් මිදෙන්න ඕන කියන කාරණය. දැන් සත්‍යාන ගොත සූත්‍රයේ ප්‍රධාන වශයෙන් කියන්නේ ඇත කියලා එකාන්තයක් තියෙනවා නැත කියලා තවන්තයක් තියෙනවා. ඇත කියලා කියන්නේ මේ රූප ශබ්දයි ස්පර්ශ ආදී මේ ඇතේ ඇතේ කියලා අපි එක පැත්තකින් හැගීමකට හිතන් ඉන්නවා. අනිත් පැත්තෙන් නැහැ කියලා හිතන් ඉන්නවා. එතකොට මේ දෙකම බුදුහාමරු සඳහන් කරන්නේ අන්ත කියලා ඇතේ කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක සාස්ත්‍ර දෘෂ්ටිය නැතේ කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක උච්ඡේද දෘෂ්ටිය. මේ දෙකම අපි දුරු කරන්න ඕන. සමහර අය සාස්ත්‍ර දෘෂ්ටියෙන් දුර වෙලා උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. ලෝකේ තියෙයි නිත්‍යයි සැපයි ආත්මයි කියන ස්ථානයෙන් පටන් අරගෙන බණහනවා. බණහාලිය වුණාට පස්සේ කිසිම දෙයක් නැහැ කියන නාස්තියට යනවා, නැති අනන්තයට යනවා, නැත්තම් උච්ඡේදයට වැටෙනවා. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් සාස්ත්‍ර දෘෂ්ටියෙන් මෙදෙන වගේම උච්ඡේද දෘෂ්ටියෙන් මෙදෙන කොට ඒ දෙකම මිදලා ත්‍රිවිධ ශික්ෂාවන්ගේ යන ගමනක් තමයි බුදුහාමුදුරු දේශනා කළේ. හොඳයි මෙයාගේ සාකච්ඡා කරපු කරුණු වලින් මෙයන් සංගේ අන්තිම ගැටලුවක් තියෙනවා නම් අපි අහන්නට අවස්ථාවක් අලස්සලා දෙන්න. හොඳයි මේ වෙන දෙනියන් ප්‍රශ්න මතක් කරගන්න අපි කතා කරනකොට මගදී ප්‍රශ්න අහන්නේ නම් අපි මේ අච්චාන ගොත සූත්‍රයට සමගාමීව කරුණු සාකච්ඡා කළා මජ්ජේ සූත්‍රයේ කෙනෙක් අංගුත්තර නිකායේ සක්කනිපාතයේ තියෙන මජ්ජේ සූත්‍රය පිළිතුරු මේ සූත්‍රය ඉතාම වැදගත් වේවා මේ පින්නතුන් මේ ධර්ම දේශනාව ඇහිමට විතරක් සීමා නොකර පුළුවන් නම් පොත්පත් හොයාගෙන කියවන්න අපි මේ තියෙන ස්ථානත් එකම කියන්නේ ඒකයි දැන් මහා චත්තාරිත්‍ය සූත්‍රයේ ඉන්නේ මජ්ජිම නිකායේ ඒ වගේම අපි මුලින් මාතෘකා කරපු කච්චානගත සූත්‍රයේ ඉන්නේ සංයුත්ත නිකායේ ඊළඟට මජ්ජේ සූත්‍රයේ ඉන්නේ අංගුත්තර නිකායේ එනිසා ඒ පොත්පත් හොයාගෙන මේ අමතරව කියවන්න උත්සාහ කරන්න මජ්ජේ සූත්‍රයේදී අපි දේශනා කළා පින්තුනේ කර්ම හයක් ගැන ඒ කර්ම හයෙන් සඳහන් කළේ කොහොමද අතීතයේ එක් අන්තයක් අනාගතයේ දෙවැනි අන්තය වර්තමානයේ නැබැයි කියන පින්තුනේ මේක ඉතාම වැදගත් ප්‍රකාශයක් අතීතයේ එක් අන්තයක් අතීතං ඒකෝ වන්තෝ අනාගතං ද්විතීයවන්තෝ කියලා අතීතයේ එක්කන්තයක් අනාගතයේ අනිත්‍යන්තය වර්තමානයේ මැදින්නේ ඒ නිසා මේ අතීතාන්ත දෙකෙන් බැහැර වෙන්න ඕන අතීතාන්ත දෙකෙන් බැහැර වෙලා වර්තමානයේ කියන මැද දැන් එතකොට මෙතන වර්තමානයේ කියලා කියන්නේ මොකද්ද මෙතන මධ්‍යම ප්‍රතිපදාව කන්න බලන්න දැන් ධම්මචක්ක සූත්‍රයේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආරස්මික මාර්ගය මෙතන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ වර්තමානයේ නමුත් මේ වර්තමානයේ කියන එකම වචනය තුල තියෙන තුනි ත්‍රිවිධ දික්ෂා මාන්ත්‍රකත වෙලා තියෙනවා. සතර සතිපට්ඨානයේ මාන්ත්‍රකත වෙලා තියෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන්නේ මොනවද වර්තමානයේ පුද්ගලයා ජීවත් කරවීම. කයano බලන කායේ කාණුපස්සේ විහෙරති. උෂ්ම ගැන බලන්න. ඒ වගේම සතර මහා ධාතු ගැන බලන්න. දෙතිස් කුණපිය ගැන බලන්න. නව සීවදිකය බලන්න. ඒ වගේම ඉරියාපතිය බලන්න. සම්පජඤ්ඤය බලන්න. මේ කාය පිළිබඳව සියලු මාධ්‍යයන් මිටික නුවණින් වර්තමානයේ බලන්න. මේ ශරීරයට මොකද වෙන්නේ කියන එක නුවණින් බලන්න. පින්නතරේ සම්පූර්ණම අපේ මේ දර්ශනය කියලා කියන බුදු දහම කියලා කියන Taman තේරුම් ගැනීම වැඩපිළිවෙලක් මේක. දුකෙන් නිදහස් වෙන නම් තමා කවුද කියන එක මනමින් තේරුම් ගන්නට ඕන. නමුත් ලෝකයේ බොහෝ දෙනා සැප හොයාගෙන යන්නේ මේ ශරීරය අමතක කරලා තමා අමතක කරලා. සැප හොයාගෙන අපි අධ්‍යාපනය ලබනවා. ඇතැම් විට ගමෙන් නගරයට එනවා නගරෙන් අගනුවරට යනවා අගනුවරින් තමස් රටකට යනවා මේ අපි සැප හොයාගෙන යන්නේ නමුත් පිනතුනේ කොහේ ගියත් ගැටලුව අපේ ළඟ තියෙන්නේ ගැටලුවත් අරගෙන යන්නේ පිට රටක ගියත් ගැටලුව අරන් යන්නේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ ප්‍රශ්නයත් එක්ක අපි මේ ඉන්නේ ප්‍රශ්නේ විසඳන්න නම් පිනතුනේ මේ දුකෙන් නිදහස් වීමේ ප්‍රශ්නේ විසඳන්න විදේශගත වෙන්න ඕනේ නැහැ සම්හිම කරන්නේ ගැට කමන්නේ නමුත් මේ දුකෙන් නිදහස් වීමේ ගැටලුව ගැන විදේශගත වුණාට හරියන්නේ නැහැ එනිසා ඒක ඒ පිළිමනු වැඩසටහන තියෙන්නේ සමාජ අවබෝධයත් එක්ක ඒ නිසා බුදුහාඳුරෝ මේ සතර සතිපට්ඨානයන් දේශනා කළා අපුරාම පින්නතුනි වර්තමානයේ හිත පිටුවගෙන ඉන්න මේ කරන්නේ වර්තමානයේ කායට මොකද වෙන්නේ කියන එක මේ කය පිළිබඳව අර විදියට ආනාපාන සති විදියට ඉරියාපත විදියට සම්පඥාණ්‍ය විදියට ධාතු මනසිකාරය විදියට නව සීවදින විදියට දෙතිස් කුණසේ විදියට මෙන්න මේ වගේ කරුණු හයක් යටතේ පෙළගස්ලා තිනෝ කායන පස්සනාව. ශරීර විවිධ ආකාරවලින් බලන්න කියලා. ඊළඟට වේදන පස්සනාව ගැන කියනවා. අපේ හිතේ දෙන සැප දුක් උපේක්ෂා ආදී වේදනා ගැන නුවණින් බලන්න. මේ වේදනාව පින්නතුනි වේදනා පිළිබඳ පිරිසිදු අවබෝධයක් ඇති වෙනකොට දැනගන්න ඕ ස්පර්ශයෙන් ඉඳන් මේ වේදනාව හටගන්නේ කියලා. දැන් කය පිළිබඳ අවබෝධය එනකොට කය ගැන හු දන්නවා මේ සතර මහා භූත රූපයන් හැදිච්ච මේ කයක් තියෙන්නේ. ඊට සම්බන්ධ වූ උපාදාය රූප 24ක් තියෙනවා. පින්නතුනි මේ ශරීරය කියලා කිව්වහම අපිට හිතෙන්නේ මේ භෞතික දෙයක් කියලා. ඒක පින්නතුනි අපි නුවණින් අවබෝධ කරගන්න ඕන දෙයක්. භෞතික වශයෙන් අපිට අල්ලන්න පුළුවන් මේ ඇත්ත. නමුත් අපරාම මේ කායික ස්වභාවය කියලා කියන්නේ මේක ශක්තියක්. ඔය ශක්තිය විශේෂයක් මේක. එන් විද්‍යාත්මක බෙදල බෙදල ගියාම අන්තිමට යන රෝන් කියන එක ශක්තියක් කියලා. නම තියෙන කලින් බුදුහාම දේශනා කරලා තියෙනවා. එතකොට අටවි ආකෝ තේජෝ වායෝ කියලා කියන්නේ මේ ශරීරයේ දැඩි ගතියක් තියෙනවා. මේ ශරීරයේ වැගිරෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම රස්න ගතියක් තියෙනවා. වායෝ ගතියක්, අමන ගතියක් තියෙනවා. අපේ ශරීරය ඇතුළේ මේ භෞතික හැම දෙයකම මේ ශක්තියන් හතර තියෙනවා. එතකොට අපි වෙනන් ගියාම අන්තිමට මෙන්න මේ කොටස් හතර තමයි ඉතුරු වෙන්නේ. අපිට සමුදි හැටියට ප්‍රඥප්ති හැටියට මේ වගේ ශරීරයක් තිබුණට මේ හතරෙන් තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. මේ හතර කියන්නේ ශක්ති හතරක්. මේ ශක්ති හතරෙන් තමයි ලෝකේ හැම භෞතික දෙයක්ම සකස්ලා තියෙන්නේ. මේ නමතර වර්ණ ගන්ධ රස ඕජා කියන තවත් හතරක් මේකට සම්බන්ධ වෙනවා. ඒවට කියන සුද්ධස්තක කියනවා. කො මෙන්න මේ අටම පිටතුනේ මේව ශක්ති විශේෂ. එතකොට මේ ශක්ති විශේෂ අතරින් මේ විශේෂයන් සතර මහා භූත රූප අතරින් එකක් වැඩිපුර තියෙනවා. මේ හතරම නිතරම තියෙනවා. හතරෙන් එකක් වැඩි. දැඩි ගතිය වැඩි නම් ඒක කටවි. රැකිරණ ගතිය වැඩි නම් අපි ආකෝ කියලා කියනවා. නමුත් පිටතුනේ මේ හතරෙම හැම එකම මේ හතරම තියෙනවා. ඔව් වාතය ගන්න. වාතයේ දැඩි ගතියක් තියෙනවා. වාතයේ දැඩි ගතිය තියෙනවා. වාතයේ දැඩි ගතිය නිසා පින්න දුන්නේ නැහැ මෙතන සුළුසුනම් වලින් මහා කේවල් කැඩලා යන්නේ. වාතයේ දැඩි ගතිය නිසායි මහා බර අර වාතයේ උලියන් එනේ දරෝදවල ටියුබ් වල වාතය දාලා කොච්චරද අරගෙන යනවද නේ? ඈ යකඩ රෝද මතම ගෙනියන්න බැරි ඒවා වාතය දාලා වාතයේ තියෙන ටියුබ් මතින් අරගෙන යන්නේ මේ වාතයේ තියෙන දැඩි ගම හින්දා. ජලය කියන්නේ අපි හිතනවා ජලය එක්ක දැඩි නැහැ කියලා. ජලයෙන් කරපු හානිය දන්නවනේ තමයි නේද? ඔව් ඈ දුම්රියේ පෙට්ටි ඈ අනිත් පැත්තට හැරෙව නේද? වතුර. එයන් වතුර වේගෙන් යම් යම් යන්ත්‍ර වලින් යන්ත්‍ර හරහා යැවීමෙන් යකඩ කපන උපකරණ තියෙනවා නේද? මේ පිළිතුරු දන්නවා නේද? වතුරෙන් යකඩ කපන්න පුළුවන්. ඒ වගේ දැඩි ගැටියක් මේ වතුරේ තියෙනවා. වාතයේ තියෙනවා. මේ හතරම තියෙනවා පිළිතුරු. හැම දෙයකම මේ හතරම තියෙනවා. එකක් වැඩිපුර තියෙනවා. නමුත් අනිත් හතරක් තියෙනවා. ඒතකොට මේ හතරේ අනුවණ සම්බන්ධතාවයක් තියෙනවා. බොහෝ විට මේ වැකිරෙන ස්වභාවයෙන් තමයි මේ හතර අල්ලලා තියෙන්නේ. වතුරෙන් තමයි මේ අල්ලලා තියෙන්නේ. ඒතකොට මෙන්න මේ හතරම කියලා කියන්නේ පිනදුනේ ශක්ති විශේෂ මේව මොහොතක් පාසාම වෙනස් වෙමින් මේවා තියෙන්නේ. ඔය දැන් අපේ ශරීරයත් මොහොතක් පාසා වෙනස් වෙමින් තියෙන්නේ. අපිට හිතෙනවා මේ එක දවසකදී දිනකදී මේ වෙනස් වුණේ කියලා. උපතේ පටන්ම මව කුසේ පිළිසඳ ගත්ත මොහොත පටන්ම මේ වෙනස්කමට භාජනය වෙමින් මේ යන්නේ. අපේ ගෙස්ගස් මේ හැම මොහොතක් පාසම ඉදිමින් මේ තියෙන්නේ. අපේ හැම මොහොතක්ම මේ දිරාපත් වෙමින් මේ ශරීරය තියෙන්නේ. මෙන්න මේ අනිත්‍යතාව වෙන උනින් දකිනවා. මේ වර්තමානයේ මම කරන්නේ මේක. ඊළඟට පිනුතුනි වේදනාව ගැන. පස්සපච්චා වේදනාව කියලා ඇතින්නේ. ඉස්පර්ශ නිසා වේදනාව හටගන්නේ. දැන් මේ පිනතුන වාඩි වෙච්ච මුල් අවස්ථාවේදී හරිම සනීපයි. නමුත් වාඩි වෙලා ඉරපිල ඉන්නකොට කොහමද? ඔව් ටිකක් අමාරු. ඊට පස්සේ තමයි සැපද තියෙන්නේ නැගිට්ටහ මේකදනේ. ඔව් නැගිට්ට වැඩි ඉස්සල හිටියාම කොහමද? ඊට පස්සේ ඉඳන් හාන්සි වුණොත් තමයි සැපද කියලා. ඊට පස්සේ හැම වෙලාවෙම නිදාගෙන ඉන්නත් ඊට පස්සේ ඉඳන් ආයි නැගිට්ටොත් තමයි හොඳ. ඊට පස්සේ වාඩි වෙනවා ටිකක් වෙලා. පිනතුන මතක තියාගන්න සමස්ත ජීවිතෙම කියලා කියන අපි සැප වින්දාය කියලා කියන්නේම ඉරියව් වෙනස් කිරීම. වෙනමකොත් නෙවෙයි. අලුත් ඉරියව්වකට ආපු ගමන් අපි හිතන එක හොඳයි කියලා. ටිකක් වැඩි යනකොට ඒක මධ්‍යස්ත වෙනවා. වැඩිපුර වේලාවක් යනකොට ඒක දුකක් විදිහට පත් වෙන දුක් බවට පත් වෙනවා. මේකයි ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා මේක මේ ස්පර්ශය නිසා මේ වේදනාව හටගත්තී. ඒ වේදනාවත් පිළිතුරු අනිත්‍ය වූ වේදනාවක්. ඔය ඒ වේදනාව සැප වේදනාවක් නම් අර වාඩි වෙච්ච මුල්ම අවස්ථාවේදී මේ සනීපේ හැම වෙලාවෙම තියෙන්න ඕන නේද? නමුත් එහෙම දෙයක් නෑ. මේකෙත් වෙනස අපට පේන ගන්නවා මේ වේදනාවේ තියෙන අනිත්‍යතාවය. ඊට පස්සේ කායනුපස්සනාව වෙනවා පස්සේ ඊට පස්සේ චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාවේ කියන්නේ පිළිතුරු මේ වේගෙන් මේ සිත් වෙනස් වෙන හැටි. විවිධ විදිහේ සිතුවිලි අපේ හිතට එනවා. සරාජික සිතුවිලි, මොහසයිත සිතුවිලි, දෝෂසයිත සිතුවිලි, වේදනාගේ සිතුවිලි, විවිධාදී සිතුවිලි මේ චිත්ත නියාම ධර්මයට අනුකූලව නිතරම සිතේ පහළ වෙනවා. මේ පහළ වෙන සිටිවිලි පිණුතුනේ අනිත්‍යතාවය යුක්ත ස්වභාවයක් කියන්නේ. පිටත් අනාත්මතාවය යුක්ත දෙයක්, අනිත්‍යතාවය යුක්ත දෙයක්, එවිනෙ දෙයක් මේ අපි පරිහරණය කරන්නේ. එනේ තාක්ෂිකක් මෙහෙම බෙද බෙද බලනකොට වර්තමානයේ තුල ඉඳගෙන මේ බලනකොට මේක යථාර්ථයක් පේන ගන්නවා. ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවෙන් කරන්නේ පිණුතුනි. පංච නීවරණතුරු අයහපත් සිටිල් පැත්තක් මෙහි කරනවා. ඒ වගේම සත්‍ය පොච්චයන්ගේ චතුරාර්ය සත්‍ය ආදී කුසල පැත්තක් මෙහෙය කරනවා දෙපැත්තෙම අකුසල දහම් කියනකොට අකුසල දහම් කියනවාද කියලා මෙහෙය කරනවා කුසල දහම් කියනකොට කුසල දහම් කියන විදිය මෙහෙය කරනවා කුසල දහම් ඇති වුණු වෙලාවට තියාගන්න හැටි පුරුදු කරනවා මේ විදියට කුසල අකුසල දෙකම පැත්ත පිළිබඳව නුවණින් මෙහෙය කරන වර්තමාන ස්වභාවයයි බලන්නේ එතකොට පිළිතුරු බුදුදහමෙන් හැටියට නිවන් දැකීම තියෙන වර්තමානයේ දැන් වෙනත් ආගම්ල විමුක්තිය දින මරණයෙන් පස්සේ දෙවියන් කරා යෑමට හෝ දෙවියන් හා එක්වීම හෝ වෙනත් පරකයකට යෑම දින මරණයෙන් පස්සේ නමුත් බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි බුදුදහම සාන්දෘෂ්ටික ධර්ම. ඒ සාන්දෘෂ්ටික ධර්මයේ ලක්ෂණය තමයි මෙලවදීම ඒ අධ්‍යක්ීමකට ලබන්න පුළුවන්. ඒ අධ්‍යක්ීම නිර්වාණාභෝධය ලැබපු මොහොතේ උපරිම ලබනවා. නමුත් වෙනතන එකක් මතක තියාගන්න ඒ දුකෙන් නිදහස් වීමේ උපරිම සුවය ලබන කලින් ඒ නිවන් මඟට බැසගත්තු මොහොතේ පටන්ම සීලයෙන් ආරම්භ කරපු මොහොතේ පටන්ම එහි සුවය යම් යම් මට්ටමකට අපට දැනෙනවා යම් යම් මට්ටමකට දැනෙනවා මෙන්න මේක අපි තේරුම් ගන්නට ඕන බොහෝ දෙනෙක් හිතන්නේ නිවන් සුවයේදී ඉන්නේ රහතුම දවසේදී කියලා ඔව් නමුත් වෙනතන සීල රැකීමෙන් අන්තුවන් මාර්ගයේ ඉඳන්ම මේ සුවය අපට තියෙනවා දැන් උදාහරණයක් හදලා ගත්තොත් දැන් කොළඹින් බස් එකක් නුවරට එනකොට ඈ අර කැණි ගණෙන් මෙහාට එනවට එක්ක මෙතන පාර ආපු ගම ඊට පස්සේ කියන්නේ නුවර පාර කියලා නේ නුවරට එන්නේ නැහැ ඈ නුවර පාර කිරිබදුවට කියයි නුවර පාර කඩවත කියයි නුවර පාර නිට්ටඹුව කියයි නේද ඒ ඔක්කොම නුවර පාර මත නැහැ නුවර ගොඩ තමයි ඩිකටම තියෙන්නේ මාතර පැත්තේ යනකොටත් එන ගාල පැත්තේ යනකොට අර හිල්ටන් හොටල් ළඟින් හැරිලා මෝද මැද්දට බස් එක ගිය ගමම පාර ගිය ගම කියන්නේ ගාලු පාරේ කියලා එතන නම් දිගටම ගාලු පාර. ඒතර ගාලට යන්න ඕනේ. ඒ ගාලු මාර්ගයේ ඉන්නේ. නුවර පාරත් ඒ වගේ තමයි. නිවන් මාර්ගත් ඒ වගේ පින්නතුනි. මේ මාවතේ අපි මාවතට සැබෑලෙසම අවංකව සත්භාවයෙන් බැසගත්තනම් ඒ බැසගත්තු මොහොතේ පටන්ම මේ විමුක්ති සුවය තමයි යම් යම් ප්‍රමාණවලින් දැනෙනවා. දහමේ තියෙන අනිසංසේක. ඒ නිසා තමයි සමහර රජවරු බුදුරජාණන් වහන්සේගේ කාලේ මහාන වෙලා අර මහා රජ සම්පත් අත්හැරලා වනගතව රාත්‍රී යාමේහි සඳතින රාත්‍රියේහි ගාසලාවල ඉඳගෙන අනේ සැපයි කියලා පාලියෙන් අහෝත්තුකන් අහෝත්තුවන් කියලා සඳහන් කළ තියෙනවා. මේ විමුක්ති සුවය පිණිසුනි. ඒ නිසා මේ විරාගයේ සුවය අපට මේ සුවේ තියෙන නිසා තමයි මේ ධර්ම මාර්ගයේ යනකොට පිණිසුනි ප්‍රධානම ලක්ෂණයක් තමයි සතුට කියන එක වඩන්න ඕන. දැන් අපි හිතනවා අර කලකිරීම කියලා නිබ්බිදාසින වචනය බුදුදහමේ සඳහන් වෙනවා. මේ නිබ්බිදාසින වචනේ තියෙනකොට බොහෝ දෙනෙක් හිතන්නේ බොහොම කලකිරුණු සතන් මේ ධහම යන්න ඕනේ කියලා. නමුත් පිළිතුරේ මේ කලකිරීම කියන්නේ දුකෙන් ඉඳීම නෙවෙයි. සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේම දේශනා කරනවා විමුක්තිය ලබන කැමති නම් කෙනෙක් දුකෙන් නිදහස් වෙන කැමති නම් විනෙය ලෝකේ අභිජ්ජා දෝමන සංකේත ලෝකේ පිළිබඳව දැඩි ආසාවක් ව්‍යාපාදයක් ගැටීම දුරු කරන්නට ඕන ආරම්භෙදිම කරන්න ඕන සතුට කියන එක බොජ්ජංගයක් විදියට වඩන්නට ඕන ඒ නිසා ධර්ම මාර්ගයේ නිරාමිස සුවේ මිදෙමින් යන්න තියෙන ගමන ඒ නිසා ඒ ගමන් මගේදී අපට යම් සිතෘප්තියක් ලැබෙනවා මේක දුකෙන් යායුතු ගමනක් නෙවෙයි අවබෝධයෙන් යුක්තව සතුටෙන් සැනසීමෙන් යන ගමන් මාර්ගයක් මේක. ඒ ගමන් මාර්ගයේදී පින්වත්නි අපි මේ විශේෂයෙන් සාකච්ඡා කළේ වර්තමානයේ තියෙන වැදගත්කම. වර්තමාන මොහොතේ ජීවත් වීමේ තියෙන වැදගත්කම. මොකද ඒකට හේතුව අතීතයේ ගෙවිලා ගියා. ඒ ගෙවිලා ගියපු කාලෙ කිසිසේත් මායෙ එන්නේ නැහැ. ඒ වගේම අනාගතය සාමැන්නilla නැහැ. සැබෑනිස්ම අපේ ජීවිතය කියලා තියෙන්නේ මේ වර්තමානයේ ගත කරන මේ මොහොත විතරයි. ඒ නිසා මේ මොහොත අපට හේතුඵල ධර්මයේ සිද්ධාන්තය අනුව නුනින් දකින්න පුළුවන් නම් මෙන්න මේ තුලින් තමයි පිනතුනි මුක්තිය සාක්ෂාත් වෙන්නේ. ඒ නිසා අතීතයේ සිදු වෙච්ච යම් යම් අමිහිරි අත්දැකීම් වර්තමානයේ අරගෙන සිහි කර කර හිටියොත් අමතර සුවයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අනාගතයේ දැන් gedara gihilla කරන්න ඕන දේවල් කීයද හිටියොත් දැන් මේ ධර්මයෙන් ලැබෙන ආස්වාදයන් තමයි ලැබෙන්නේ. ඒ නිසා දැන් බලහනවන සපුරා මේකට කැප වෙලා ඒ මොහොතේ ඒ සඳහා කැප වෙන්නට ඕන. මොකද පින්නසින අනාගතයේ ඒ තියෙන ටික ඒ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් අපට ලැබෙන දේ ඒ අවස්ථාවේදී ලැබෙන දෙයක්. ඒක තාම අපට ලැබෙලා නෑ. අපි ඇතැම්මිට අනාගතේ මෙහෙම කරදරයක් වෙනවා කිය කී දුක් වේදේ ඉන්න ඇතැම්මිට. ඒක ඇතැම්මිට අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා වර්තමානයේ නුවණෙන් ධර්මානුකූලව ජීවත් වෙන්න පුළුවන් නම් එවැනි ජීවිතයක් තමයි පින්නතුනි ධර්මයේ අවබෝධ කර ගැනීමට හිවහඟන ජීවිතය. එබඳු ජීවිතයක් තමයි සැබෑලෙසම ජීවිතයේ ප්‍රුප්තිය සතුට සැනසීම තියෙන ජීවිතයක් වන්නේ. ඒ නිසා මෙන්න මේ අතීත අනාගත ගිනාස්සද්වේ බැහැර කරලා වර්තමානයේ කියන මොහොතේ ජීවත් කරගෙන බුදුහමෙන් අගය කරනවා. හැබැයි ඒකෙන් කියන්නේ පිළිපින් අනාගතය සම්පූර්ණයෙන්ම අමතක කරනවා කියන එක. ඒකෙන් කියන්නේ අතීතය සම්පූර්ණයෙන්ම අමතක කරනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ අපේක්ෂාවෙන් පාරමිතා පුරලා තියෙනවා. මහා දන් දීලා තියෙනවා. ලොකු පරිත්‍යාගයෙන් මේ අනාගතය ලැබෙන සූය සඳහා. නමුත් මේ අනාගතය සඳහා වැඩපල කරන අතරේ මේ වර්තමාන මොහොත සතුටේ ගත කරලා තියෙනවා. ඒකයි විශේෂත්වය. එනිසා තමයි ඉදිරියට යම් යම් වෘත්තීන් කරන්න පුළුවන් විභාග කරන්න පුළුවන් ඒවට උදාහරණ වෙන ඒවා අපි කරනවා ඒක වෙනම දෙයක්. නමුත් මේ වර්තමාන මොහොතේ ජීවත් වීමෙන් ලබන ජීවිත ආස්වාදය කියන එක අපි ලබන්නට ඕන. බොහෝ දෙනෙක් පිළිතුරු මේක අමතක කිරීම හේතුවෙන් මේ ඉතාම අමාරුවෙන් ලබලා තියෙන වර්තමාන ජීවිතයේ මේ මිනිස් ජීවිතේ නියම තෘප්තිය බොහෝ දෙනෙක් ලබන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? දැන් කුඩාම කාලේ හිතනවා සතුට තියෙන ඉස්කෝලේට ගියා මේ කියලා. ඉස්කෝලේට බාර දුන්නා මේ කියලා නේද? ඒ නිසා අම්මලා තාත්තලා අපිට කියනවා පුතේ දිවෙලේ තියෙන දැන් ඉස්කෝලේට දාන්නයි අඩන්නේ අපි. සතුට ලබන්න නම් අනාගතේ හොඳින් ජීවත් වෙන්න නම් ඉස්කෝලේ යන්න ඕන විභාග සමත් වෙන්න ඕන කියලා. ඊට පස්සේ අපි ඉස්කෝලේ ගියා. විභාග ලැබුවා. ඇටමිට නැති රක්ෂා කළා. මේ පිනතුනේ ඇටමිට විවාහ දිවෙතට පස්සේ නැති. මේ නොයෙක් දේවල් ඇටමිට කළේ අනාගතේ සතුට ලැබෙනවා කියන අපේක්ෂාවෙන්. ඔව් නමුත් පින්නතුනි බලාගෙන ගියාම මොකද වෙලා තියෙන්නේ? ඔව් බලාගෙන ගියාම ධන්නේම නෑගේ වයසට ගිහිල්ලානේ. ඔව් ඒ නිසා පින්නතුනි හැබෑරෙන්න මේ සතුට ඊට පස්සේ මොකද කරන්නේ? අපිට ඉතින් කරන්න දෙයක් නෑ පස්සේ තේරෙනවා. ඊට පස්සේ අපි අර පින්තූර පොටිය ගන්නවා නේද? අර අහි ඊට පස්සේ අර අතීතයේ මතක් කර කර පින්තූර බලවලා පොඩි කාලේ මං කොච්චර සතුටෙන් ඉඳී ළමයි ටික කුඩා කාලේ කොච්චර හොඳද දැන් නම් අපි ඒ කරුයි පොඩි කාලේ හරිම ඒ කරුයි. ඉතින් අතීතය ගැන හිතෙද්දී ඊට පස්සේ ඉන්නේ කාලයක් අපි අනාගතය ගැන හිතුවා කාලයක් අපි අතීතය ගැන හිතනවා කවදාවත් අපිට වර්තමානයේ ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. එනේ තාපිනතුනි හැබැයි ජීවිත තෘප්තිය තියෙන මතක තියාගන්න මේ වර්තමාන මොහොතේ. හැබැයි වර්තමානයේ නිකන් හිටියද සතුටක් නැහැ පිනතුනි. වර්තමානයේ ඒ සතුට පිනතුනි ධර්මයක් සමග ඉන්නට ඕන තමයි. ධර්මයක් නැතුව ඉන්න කෙනාගේ ඉතියේ සංයෝජන පහළ වෙන්නේ. තෘෂ්ණා දෘෂ්ටි මාන වලින් මෙරිලා යේ පුදුලයි ඉන්නේ. වර්තමානයේ හිත පිහිටුවා ගන්නට ඕනේ ධර්මයක් එක්ක. වර්තමානයේ හිත පිහිටුවා ගන්නට ඕනේ හේතුඵල ධර්ම නූලින් දකින්නේ. මේ හැම දෙයක්ම තැනික වැටි වෙනවා තැනික නිරුද්ධ වෙනවා කියන මේ අනිත්‍යතාවය නූලින් දකින්න තමයි වර්තමානයේ ජීවත් වෙන්නට ඕනේ. ඒ වගේම ඒ අවබෝධය තුළින්ම පින්නතුනි අපි මේ ඇලීම් ගැටීම් කියන අන්ත දෙක ඇකිතා ජීවිතය අඩු කර ගන්නවා. වෙනස් වීම නූලින් දකින්න කෙනා පින්නතුනි නැති සිංති ලෝකයේ උපාදීය දෙක සමාන කරනවා. ලෝකෙ කිසිදු දෙයක් කෙරෙහි දැඩිවම ආශාව ඇති කරගන්නේ නැහැ. දරුවන් පිළිබඳව හෝ වේවා. දරුවන් සඳහා යුතුයම් පිට කරනවා. නමුත් දැඩි ඇල්මක් දරුවන් ගැන ඇති කරගන්නේ නැහැ. මොකද ඒකට හේතුව? එහෙම දැඩි ඇල්මක් ඇති කරගත්තොත් දරුවන් නැතමිට තම අපේක්ෂා කරන ඉලක්ක තරහා ලඟ වෙනකොට තමයි ලොකු සංවේගයක් නේ. නැතමිට දරුවන්ට දොස් කියනවා. මම මෙච්චර වීරං කළා මෙච්චර පන්ති වලට යවුවා. ඇයි ඔයාලගේ විභාගේ සමත් වෙන්න බැරුනේ කියලා බනිනවනේ. ඇතැමිට ඒ විභාගේ අමාරු සාතුලත් පාස් වෙලා නැහැ. නමුත් ළමයට දොස් කියනවා. ඒ නිසා අපටවත් අපි වෙන සාර්ණයක් කරන්න බැරි වෙච්ච ලෝකෙක අපි දරුවන්ට මොනවද දොස් කියන්නේ නේ? දරු විභාගේ සමත් වුණත් හොඳයි. සමත් නෝනා කියලා බැන්න වැඩක් නැහැ පින්නතුනි. ඒකට යන්න පුළුවන් උපරිමයට තමයි යන්නේ. ඒ නිසා අපට උනන්දු කරගීම අපේ යුතුකම. ඒකට උදව් උපකාර කිරීම අපේ යුතුකම. ඒ යුතුකම් පිට අපි කරගන්න අතරේදී බැඳීම ඇලීම කියන එක අඩු කරගන්න. ඒ බැඳීම ඇලීමත් එක තමයි පින්නතුනි අපට මහා දුක් ගොඩක් වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන බාර අර කියලා සංකල්පය මහා බරක් මියත් ඔළුවේ දරාගෙන ඉන්නේ. අපේ ශරීරයෙන් පිළිමදවත් අපේ වේදනා සංඥා සංඛාර ආදී අපේ අධ්‍යක්ෂක මිද පිළිමද විතරක් නෙවෙයි. බාහිර අපේ දෝ දරුවන් ඥාති මිත්‍රාදීන් ස්වාමි පහරයාවන් ගේ දොර වාහනේ මේ ඔක්කොම අත ඔළුවේ තියාගෙන ඉන්නේ. මහා බරක් මිය අපට ඔළුවේ තියාගෙන කියන්නේ ඒ පිළිමදව ආශාව බැඳීම හිතේ තියාගෙන අපි මේ ඉන්නේ. ඒක මහා බරක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න අපිට මේ බර දෙමින් කියන්න කියලා. බර දෙමින් කියන්නේ කියන්නේ වාහනේ පූජා කිරීම නෙවෙයි. වාහනේ ගෙදරම තියෙනකම තියාගන්න. වාහනේ තියාගෙනම ඒව සඳහා තියෙන පින්තුනි දැඩි අනුමාරු කරගන්නවා. සුද්ධෝදම හේතුමා නිවන් දැකේ පින්තුනි වනගත වෙලා නෙවෙයි. සුද්ධෝදම හේතුමා නිවන් දැකේ රජ කෙනෙක් පස්සේ ඉඳගෙනමයි. රජකම කරන්නේ නිවන් දැක්කේ. ඒ නිසා බඩු බාහන වලින් අත්හැරීමම නෙවෙයි නිවන් මඟ කියලා කියන්නේ. ඒක පින්නතුනි බෞද්ධක වශයෙන් කායික වශයෙන් අත්හැරීමක් නෙවෙයි. ඒක මානසික වශයෙන් අත්හැරීමක් ඒක. අවබෝධයත් එක්ක මේව ඉබේම මනසින් අත්හැරෙන ඒවා. නැත්නම් සමහර අය කලින් අත්හැරපු ඒවා කාලෙකදී ආයෙ ඊට පස්සේ ආසනෙන් අල්ල ගන්නවා. බෞද්ධක වශයෙන් කායික අත්හැරියට කිසිම අත්හැරෙන්නේ නැහැ ඒවා. ඉතින් ගැටිගොන් වැඳගෙන සමහර අයත් එක්ක අමනාපයි මම ඔයත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ කියලා ඇතැම් කෙනෙක් කියනවා කිව්වට එයාගෙන නිතරම හිතේ දෙන්නේ. ඔව් හිතේට වඩා දැන් බැඳීමෙන් ඉන්නේ. යා මොකද කරන්නේ වැරදි කරනවා දෙවෙනි හිතේ දෙන්නේ. ඒ නිසා සැබෑරිසම අපි අත්හැරීම කියලා කියන්නේ පින්නතුනේ අත්හරිනවන මනසෙන්. ඉතින් මේ බැඳීම අයින් කරගන්න ඕන. ඒ නිසා ඒ බැඳීම අයින් කරගන්න නිකන් බෑ. ඒ බැඳීම අයින් කරගන්න ඕන ධර්මය අනුවයි. ඒ බැඳීම අයින් කරගති උත්තේ හේතුඵල ධම නුවණින් දකිමිනොයි. ඒ බැඳීම අඩු කරගති උත්තේ අනිත්‍යතාවයේ දකිමිනොයි. සබ්බේ සංඛාරා අනිත්‍යාතේ යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාර අනිත්‍යයි කියලා යම් දවසක නුවණක් ආවනම් ඒ අවබෝධයත් එක්කම පිණිසුනේ අදාපි වචනවලින් මේ කියන්නේ. අදාපි වචනවලින් මේ කියන්නේ අපි සාමාන්‍ය සැබෑ අවබෝධයෙන් ඇවිල්ලා නෙමෙයි මේ කාම කියන්නේ. පින්නතුනේ හැබෑරේ තමයි ඒ අත්හැරීම අපි අනිත්‍යතාවේ දැක්කනම් ඒ අනිත්‍යතාවේ දකින්වත් එක්ක මහා දුක් ගොඩක් සමන්ගේ අතේ ඉවත් වෙනවා. අදාපි බුදුරජාණන් වහන්සේට ඉතිපිසෝ ගාථා කියලා වඳිනවා. කායික වඳිනවා. එදාට අපි වඳින්නේ පින්නතුනේ හදවතින්. මේ මහා බරක් මේ මහා දුක් ගොඩක් විම තියන්න අනුශාසනා කරපු උත්තමයා කියන හැඟීමෙන් එදාට වඳින්නේ අපි. සමහර අය පින්නතුනේ මේ නිවන් මාගේ කිහිල්ලා ඉසාගෝතම ගණ්‍යය මේ මහා දුක්ගොඩ බිම කියලා බුදුහාමුදුරන්ගේ අභියස මුළු හදවතින්ම වැන්නේ අර මහා සැහැල්ලුවකට පත් වෙනවා. ඒ නිසා අද අපි සැප විඳිනවායි කියලා ඇතැම් විට රැකිරක්ෂා කරලා විභාග සමත් වෙලා ධනිය උපයාගෙන ලබන සතුට වගේ සතුටක් නෙවෙයි මේ ආධ්‍යාත්මික සුවය කියලා කියන්නේ. ඒක මහා නිර්ආමිත සුවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝවාන් ආදී මාර්ගඵල ලබල ලබන සූරේ නෙවේ පින්නතුනි ධානවලින් මාර්ගවලට පල්ලෙහා මට්ටමේ තියෙන ධානවලින් පළවෙනි ධානයෙන් ලබන සූරය දිව්‍ය ලෝක 6ම ලබන සූරයට වඩා වැඩි සූරයක් කියලා. ප්‍රථම ධානයෙන් ලබන සූරය දිව්‍ය ලෝක 6ම ලබන සූරයට වඩා ඉහළ සූරයක් කියලා. ඒ තරම් ආධ්‍යාත්මික සූරයක් අප ඉදිරියේ තියෙනවා පින්නතුනි. ඉතාම දුෂ්කර ගමන් මඟක ගිහිල්ලා තමන් විසින්ම නුවණින් අවබෝධ කරගත්තු ධර්මයක් ලෝකෙට දේශනා කරලා ඒ ධර්ම සියවස් ගානක් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන සියවස් 25ක් රැකගෙන අපේ ළඟට දැන්නේ ගෙනන් දීලා තියෙනවා. දැඩි පරිත්‍යාගයෙන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඒ නිදහසේ පණිවිඩය ඒ සැනසීමේ පණිවිඩය හැබෑරෙස්ම අපේ ජීවිතවලට අපි සම්බන්ධ කර නොගන්නව නම් පින්නතුනි අපි කොයි තරම් අභාග්‍ය සම්පන්නද. ඒ නිසා අපේ ජීවිතවල ප්‍රධානම අභිලාෂය තිය යුත්තේ මේ සද්ධර්මයෙන් ප්‍රතිඵලයක් ගැනීම. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සමහර අය සෝනා විහිණි වැනි අය අවුරුදු 120දී මහණුනේ. රාජගිර හාමුදුරු කෙනෙක් හිටියා අවුරුදු 120දී මහණුනේ. බක්කුල හාමුදුරු හිටියා අවුරුදු 80දී මහණුනේ. අමාරු දිනතුනි කියන අවුරුදු 60 70 යන්නේ දැන් නම් මට වයසයි. දැන් ඉතින් ආයෙත් කරගන්න දෙයක් නැහැ කියලා. නමුත් ඉතින් මතක තියාගන්න අවුරුදු 120 මහාන වෙච්ච කාදහාම්දුරු අවුරුදු 120 මහාන වෙච්ච සෝනා මෙහෙණියන් ඒ දෙන්නාම දැඩි වීරීන්. ඒ වයසේදීම සක්මන් කරලා භාවනා කරලා දැඩි කැපවීමක් කළ නැහැ නිදි මරාගෙන ප්‍රතිපත්ති වඩලා ඒ දෙන්නාම රහත් භාවයට පත් වුණා. ඒ නිසා ඒ වෙනි සාසෘත්තික දහමක් මෙයාට තියෙන්නේ. අපි දැඩි වීරයෙන් මනුස්ස ලෝකයේ ගත කරන එක දවසක් පින්නතුනි අබුද්ධෝත්පාද කාලයක ජීවත් වෙන කල්ප ගානකට වඩා අපට වටිනවා. ඒ නිසා මේ ස්තන සම්පතිය ලබාගත්ත මේ අවස්ථාවේදී මේකට කියනවා අක්ෂණ සන සම්පත්තිය කියලා. අයෝගී ස්ථාන අටක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. අපාගත ස්ථානවල, ප්‍රත්‍යන්ත ජනපදවල, මිත්‍යා දෘෂ්ටික ස්ථානවල, ඒ වගේම ආබාධ්‍ය ත්‍ත්වයන්ගෙන් අබුද්ධෝත්පාද කාලවල, ඇතැම් විට අරූපාවචර දිවි ලෝකවල, මේ වගේ ඇතැම් අවස්ථාවල තිරසංගත ස්ථානවල නිරයෙහි මේ වගේ නම් අයෝගී ස්ථානය කියලා සඳහන් කරන්නේ. මේ අයෝගී ස්ථාන සියල්ලක්ම ඉක්මවලා මනසාත භාවයක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සම්පූර්ණව බුද්ධියක් සහිතව සම්මදෘෂ්ටික දීමෝපියන්ගේ දරු වෙල ඉපදලා සුදුසු ප්‍රදේශයක වාසය කරමින් නිරෝගීව ධර්ම ශ්‍රවණය කරන්ට අවස්ථාව ලැබෙනවායි කියන එක පින්නතුනි. ඔව් අතිශය දුර්ලභ කාරණයක් මේක. ඒ නිසා මේ හැම මොහොතකම ප්‍රයෝජනයක් ගන්න. මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න යද්දී බුදුහාරු දේශනා කරන ධර්ම දේශනාව ආරම්භයේදීම ඒතු විඤ්ඤෝ කුරිත අසටෝ අමායාවි නවංස ජාතෝ. ඉතාම වැදගත් ප්‍රකාශයක්. ඒතු විඤ්ඤෝ කුරිතෝ අසටෝ අමායාවි නවංස ජාතෝ. ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බුද්ධිමත් මිනිසුන්ට බුදුහාරු එන්න කියලා ආරාධනා කරනවා. ලක්ෂණ කීපයක් සහිතවයි එන්න ඕන. මොනවද ලක්ෂණ? අසටෝ කපටිකම දුරුකලෙන්න, අමායාවී මායාකාරී භාවය දුරුකලෙන්න, නවංසජාතෝ වංශ ගතිගුණ අයින් කරලෙන්න. වංශ ගතිගුණ තියෙනවා නම් ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. කපටිකම් තියෙනවා නම් ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. මායාකාරී භාවයෙන් ඉන්නවා නම් ප්‍රතිඵල ගන්න බෑ. විශේෂයෙන් සත්‍යවාදී මතයේ පිහිටන්නට ඕන. සත්‍යවාදී මතයේ පිහිටලා ආනන්දර පාප කර්ම වලින් වැළකීලා යම් කෙනෙක් හිටියොත් අනිත් මොන වැරදි සිද්ධ වුණත් ධර්මයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්. අංගුලිමාන මිනිසුන් දහස් ගණන් ඝාතනය කළේ හිටියත් ඔහුට ධර්මයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් වුණා. ඔහු කපට කෙනෙක් වුණේ නැහැ. ඔහු වංක කෙනෙක් වුණේ නැහැ. ඔහු මායාකාරී කෙනෙක් වුණේ නැහැ. ඔහු අවංක කෙනෙක්. අර තමයි මිනිස් ඝාතනයක් කළේත් ඔහු සත්පුරුෂ ධාමක පිහිටලා ගුරු පූජාවක් සඳහායි කළේ. ඒ නිසා අවංක භාවයේ සත්පුරුෂයන් කියන ධර්මයක් මේක සත්පුරුෂ සමන් ළඟ තියෙනවා නම් අන්න ඒ වෙන කෙනාට අනිත් මොන වැරදි සිද්ධ වුණත් ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි ඒ සත්පුරුෂයා බොරු කියන්නේ නැහැ. ලොකු වැරදි සිදු වෙන්න පුළුවන්. නමුත් වරද සිදුනාය කියලා අවංකව පිළිගන්නවා. ඒක සුදුසුකේති ලක්ෂණයක්. ඒ වගේම මේ පින්නතුනි ධර්ම මාර්ගයේ ප්‍රතිපල ගන්න යද්දී ප්‍රධානම සූත්‍රයක් තමයි කරණීයමෙත සූත්‍රය. කරණීයමෙත සූත්‍රයේ තියෙන ලක්ෂණ ටික හොඳට තේරුම් ගන්න. සක්කෝ උජෝච කියන ගාථාවෙන් පටන් ගන්න. ඒ ලක්ෂණ 14ක් තියෙනවා. ඒ 14 හොඳට තේරුම් බලාගෙන ඒව හැකිතාක් තමයි ජීවිතේට සම්බන්ධ කරගන්න. ඒ ලක්ෂණ 14 පිළිබඳ ඊළඟට මෛත්‍රී සාධන කෙනෙක් වෙන්න ඕන. මේ සාසනයේ පිනතුන මෛත්‍රී සාසනයක් මේක. තම ආධ්‍යාත්මික ගමන මගේ යද්දී නිතරම මෛත්‍රී සාහසනේ මේ ගමන යන්නේ. අනිත්‍යයට බාධා කරමින් අනිත්‍යයට වෛර කරමින් මේ ගමන අපට යන්නට බෑ. සම්පූර්ණ පිනතුනි මෛත්‍රියේ පදනමයි මේක. මෛත්‍රිය සත්‍යවාදී භාවය අවංක භාවය මත පිහිටලා මේ ගුණධම්මල හැසිරෙනවා නම් අපිට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි වඩා වඩාත්ම වීර්යයෙන් කටයුතු කරන්න උත්සාහ කරමු. මේ පිනතුනේ මේ දස් මීට අදාළ තව ප්‍රශ්න මහන තියෙනවා නම් තව කියන්න. මේ පිනතුනේ නම් අපි ප්‍රශ්න න්යායයේ පේන්නේ දැන් සාමිනහන්තරට මේ අවස්ථාවෙන් කියන සාසනික කටයුතුකුත් තියෙනවා. ඒ නිසා අපි එහෙනම් මෙතනින් අදට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි පින්තුනි, එහෙනම් මේ ඇත්තන් අද හිමිදිරි පාන්දර පටන් බොහෝ පින්කම් වල සහභාගී වුණා. මේ අවස්ථාවේදී අප විශේෂයෙන් සාකච්ඡා කළේ මේ අන්තද්වේ බැහැර කිරීම කියන කාරණේ. මේක ඉතාම වැදගත් කාරණයක් බුදුදහමේ තියෙනවා. අපි අද අපිට නොයෙක් ගැඹුරු ධර්ම කාරණා අපි ගැඹුරට ගියාට බොහෝ විට මේ කාරණේ ගැන අපි හිතලා තිබුණාද කියන එක බොහෝ දෙනාට පැහැදිලියි. මේ කාරණේ පිණිස ඉතාම වැදගත් තේමාවක් මේක. මේට අදාළව සබ්බාසව සූත්‍රය කියවන්න, මජ්ජේ සූත්‍රය කියවන්න, සම්මා දිට්ඨි සූත්‍රය කියවන්න, ඒ වගේම මහා චත්තාරිස්ස සූත්‍රය බලන්න, ඒ වගේම අද අප මේ සාකච්ඡා කරපු කච්ඡාන බොත්ත සූත්‍රය ඉතාම වැදගත් සූත්‍රයක්. ඒ වගේම සංගුත්තනිකායේ අභිසමයේ සංගුත්තිය සංගුත්තනිකායේ තියෙන අභිසමයේ සංගුත්ති ඉතාම වැදගත් කාරණා රාශියක් තියෙනවා. ඒ වගේම සංගුත්තනිකායේ ස්කන්ධ සංගුත්තිය, ඡන්ද සංගුත්තිය කියලා වෙනම සංගුත්තියක් තියෙනවා. මේවා ඉතාම වැදගත් අනුශාසනා. ඒව හැකි තාක් කියවන තවත් තමන්ගේ ධර්මඥානෙ වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න. ඒ සඳහා මේ හැම දිනාටම පිරිරත්නී ආශිර්වාදයෙන් නිරෝගී රෝගී සම්පත් දිගාසි සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පිටුනම මේ ගොස් කිසියම් ඥාති පිරිසක් ලැබෙනවා. ඒ සියලුම ඥාති මිත්‍රාදීන් මේ පින් අනුමෝදන්ව මේ හැම දිනාටම සතර ජීවිත සුවපත් වේවා කියන පැතුමෙන් ඉදන් මේ ඥාති නම් හෝතු කියන ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. කරගත් මේ සියලුම කුණි ධර්මයන්ගේ බලයෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාම අපේ රටේ සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් වඳින ආරක්ෂා කර දෙල්වාගෙන පැතුමෙන් ඒ වගේම විහාර වාසී ගරුතර ස්වාමීන් වහන්සේලාට දෙවියන්ගේ දැහැමි ආරක්ෂාවෙන් රැකවරණයෙන් උන්වහන්සේලාගේ සියලු ශාසනික අභිමතාර්ථයන් සමෘද්ධිමත් කර දෙවාගෙන පැතුමන් ඇතුව අපේ දෙවියන්ට පින් අනුමෝදන් කරවමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු තං සදා. උදෑසන පටන් මේ මොහොත දක්වා සුසත් සීලක සීතලා දාන සීල භාවනා දේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් මෙරස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනාගෙම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරෝගී සම්පත් සැලසේවා. මේ පිළිතුන්ගේ නිවෙස්වල සිටින ස්වාමි භාර්යාවන් ඥාති මිත්‍රාදීන් දූ දරුවන් හැම දිනාටම නිරෝගී සම්පත්තිය පිණිස චිර ජීවනයේ පිණිස මේ පින්කම හේතු වාසනා වේවා. ජීවත්වන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වීමට පින්කම ආශිර්වාදයක් වේවා. පරලෝක ජීවිත සුභදිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අභිවාදන සීලිත නිච්ඡං වන්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාසේ සමිඤ්ඤසු. හැම දිනාදම තෙරුවන් සරණයි.